ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ප්‍රසන්න යමසිංහ මහත්මයා ස්වාමී දියණිය සොහිරිය ඇතුළු මේ ඥාතීන් දරුවන් කවුරුත් එකතුව අද දින මේ විහාරස්ථානයේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් ඔබ බොහෝ කාලයක් හිතලා බලලා මේ සඳහා සූදානම් වෙලා ඉතාම මනවින් සකස් කරලා මේ දානෝපකරණ පූජා කරපු අවස්ථාව. ඉතින් ඔබේ හිතේ ඇති කරගත්තා වූ මේ පින් සිතිවිලි දියුණු කරගන්න අවස්ථාව. පින්තුනි අපට මේ වගේ පින්කම් සිදු කරන්න ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබෙන අවස්ථාවක. ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ සද්ධර්මයක් ලෝකයේ තියෙන මහා සංග්‍රහයෙන් වැඩ සිටින කාලෙකයි අපට මෙවැනි දාන ආදී පින් දහම් සිදු කරන්න ලැබෙන්නේ. ඒක අපේ ජීවිතවල ලොකු වාසනාවක්. ඉතින් ඒ සම්බුද්ධ ශාසනයකින් අපට ලැබෙන ලොකුම ප්‍රතිලාභය තමයි ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ධර්මය අහනකොට තමයි ඇත්තටම අපට අපේ ජීවිතවල වටිනාකම අවබෝධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරපු පමණට. ඉතින් ඔබ දන්නවා අපේ මේ වගේ වාසනාවන්ත මනුස්ස ආත්මභාවයක් ලැබුවේ සතර උගහක් පින්දහම් කරලා. මනුස්ස ආත්මභාවයක් ලැබුව විතරක් නෙවෙයි මේ වගේ රටකට එන්න ලැබිලා මේ වගේ ලස්සන පරිසරයක ඉඳලා අපට අපේ රැකී රක්ෂා ආදී කටයුතු කරගන්නට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නට, පින්කම් කරන්නට මේ වටපිටාව සියල්ලම සකස් වුණේ අපි ඒ සතර කලාව පින්කමලානි සංසිලියේද. අන්නේ අතීත පිනෙන් ලැබපු මේ ආනිසංස වඩාත්ම ඉහළ තලයකට ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් විශේෂයෙන්ම අද දින මේ සිදකලා වූ පින්කම ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පින්කම ඔබට ජීවිතේ ඕනෑම අවස්ථාවක කල්පනා කරලා හිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. වෙනත් අපි කරන ක්‍රියාවන් සහ මෙවැනි පින්කම අතරේ තියෙන වෙනස තමයි ඒ පින්කම කරන වෙලාවේ විතරක් නෙවෙයි පින්කම කරලා තව බොහෝ කලක් ගියාට පස්සේ ඒ පින්කම ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. දැන් බලන්න අද මේ ඔබ කරපු පින්කම බොහොම දුර බැහැර ඉඳලා දානෝපකරණ සකස් කරගෙන ඇවිදilla ඔබ බොහොම වෙහෙස මාංශයෙන් හරියම්බ කරපු ධනෙ මේ දාන වස්තු ඔබට පත් කරගෙන මේ ස්වාමීන් වහන්සේට කරපු පූජාව ඒ වගේම මේ ලස්සන මල් ආදිය පූජා කළානේ. ඉතින් මේ ගැන හිතනකොට මේක පින්තූරයක් එහෙම අරගෙන තියාගත්තාම හොඳයි මතක් වෙන්නත් එක්කනේ. යාළුවන්ටත් යවන්න ඕන මේ පින්තූර අරගෙන. එයට මේ පින් අනුමෝදන් වෙන්න. ඉතින් මේ පින්කම් වල තියෙන ලක්ෂණය තමයි ජීවිතේ ඕනෑම අවස්ථාවක මේක සිහිපත් කරලා ඒ පින්කම සිදු කරන මොහොතේ වගේම හිතලා තවත් අපේ හිත කුසලයේ දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එවැනි තාම වටිනා ආශිර්වාදාත්මක පින්කමකෝයි ඔබේ ජීවිතේ මේ සිදු කරගත්තේ. විශේෂයෙන්ම අපේ ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන හැම අවස්ථාවකදීම අපට නිතරම සිහිපත් වෙන අපේ දෙමව්පියන්. ඔබ දන්නව බොහෝ විට අපට දුකක් ඇති වෙච්ච අවස්ථාවේදී අපට මතක් වෙන්නේ අපේ දෙමව්පියන්. අපි අම්මේ කියලා තමයි කියන්නේ අමාරු වෙච්ච අවස්ථාවක. ඒ විතරක් නෙවෙයි කළගුණ දැන දරුවන්ට ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන හැම අවස්ථාවකදීම සිහිපත් වෙන්නේ ඔබ අපව මෙලවට දායාද කරපු අපිට මේ ලෝකයේ ඇස් දෙක පාදපු අපේ අම්මා තාත්තා දෙන තමයි අපිට මතක් වෙන්නේ. ඒ අම්මා තාත්තා දෙන ජීවත් වෙනවා නම් එයාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ ඥාතීන් ඒ දෙමෝපියන් මේ ගිහිලා නම් එයා වෙනුවෙන් අපි පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඉතින් අන්නේ ක්‍රියාව තමයි ඔබත් මේ කරන්නේ. මේක ලොකු සත්පුරුෂ ක්‍රියාවක්. කලුණ සැලකීම කියලා කියන්නේ ඉතාම ඉහළ සත්පුරුෂ දෙයක් විදියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. එනිසා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ සනිටුහන් කරන ජීවිතයේ ටිකෙන් ටික ඔබ ඉතාම වෙහෙස මාංශයෙන් ගොඩනගා ගන්න මේ ජීවිතය සාර්ථක වෙන්න වෙන්න ඔබට ඔබේ ආදරණීය දෙමව්පියන්ගේ ගුණ සිහිපත් වෙලා එයාට ආශිර්වාද කරන්නට එයාට පින් අනුමෝදන් කරන්නට ඔබ මේ කරපු ක්‍රියාව ඉතාම සත්පුරුෂ ක්‍රියාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්තුනි අප මේ සත්පුරුෂ පින්කම සිදු කරන්නට යොදාගත්තේ මේ ලෝකේ පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙනේ ඔබ මේ සම්බුත් පූජාව සිදු කළේ. මේ දානෝපකරණ පූජා කළේ, මේ මල් ආදිය පූජා කළේ, මේ මුළු ලෝකයේම තුන් ලෝකෙම පහළ වෙච්ච උත්තමයන් වහන්සේ. කරුණාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන්, 이르දීෙන් මේ සියලුම ගුණාංග වලින් මේ තුන් ලෝකයේම ඉහළම මට්ටමට ආධ්‍යාත්මික දියුණුවට පත් වෙච්ච උත්තමයන් වහන්සේ වෙනුවෙන් ඔබේ ලෑතින් මේ බුද්ධ පූජාව, මේ මල්ලාදිය පූජා කළේ කියලා උඟා සතුට වෙන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ මේ දානීය පූජා කළේ මහා සංඝරත්නයට. මහා සංඝරත්නය කියලා කියන්නේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ස්ථාපිත වෙලා ස්ථාවර වෙලා ඒ වගේම මහා මහින්ද ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ලෝකව්‍යාප්ත වෙලා ලෝකේ පුරාම වැඩ සිටින ඒ සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඔබේ මේ දානීය පූජා කළේ කියන ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ සම්පත් සියල්ලක්ම ඥාතීන් සියල්ලක්ම අත්හැරලා සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප කළා. අන්නේ උත්තමයන් වහන්සේලා ගැන සඳහන් කරන්නේ සංඝෝ පවජසං වරෝ කියලා. මේ මෙහෙමත වැඩම කරන ගමන් කරන යතුරින් සංඝ රත්නය තමයි උතුම්ම පිරිස විදියට බුදුහාමුදුරේ දේශනා කළේ. එදා ಭಾರತ ජන සමාජයයි හිතන් හිටියේ මේ ලෝකයේ ඇවිදින යතුරින් ගවයන් උතුම් කියලා. ගව සම්පත තමයි එදා ಭಾರತ ජන සමාජයේ ඉහළම සම්පත විදියට පැවතුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පහනුවට පස්සේ උන්වහන්සේ දේශනා කළේ මේ මෙහිමත වැඩම කරන උතුමන් අතුරෙන් මහා සංඝරත්නය තමයි උතුම පිරිස කියලා. ඇයි ඒකට හේතුව? ඒ ස්වාමීන් වහන්සේලා මේ මෙහිමත වැඩම කරමින් ලෝකයට ධර්ම දේශනා කරනවා. මිනිසුන්ට සුගතිගාමි වෙන මාර්ගය දේශනා කරනවා. මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන මාර්ගය කියලා දෙනවා. ලෝකයේහි ආධ්‍යාත්මික දියුණුව සඳහා මඟ පෙන්වනවා. අන්නේ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් ඔබ මේ දානේ පූජා කළේ කියලා ඉතාම ශ්‍රද්ධාව ඇති කරගන්න. අනුත්තරං පුඤ්ඤක්යත්තං ලෝකස්ස කියලා බුදුහාමුදුරු දේශනා කළේ අන්නේ එක මේ ලෝකයාගේ පුණ්‍ය නැමැති බීජයන් වැපිරීමට ලෝකයාට තියෙන උතුම්ම පින්කෙත අනුත්තර පුණ්‍යස්සේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ උතුම් මහා සංඝරත්නය. එනිසා මේ ශාසනයේ සෝභමාන කළ ඒ සරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඔබේ මහන්සියෙන් උපයපු ඉතාම ධර්මික උපයපු මේ වස්තුව පූජා කළේ කියන හැඟීම සිතවිලි ඇති කරගෙන වඩ වඩාත්ම ශ්‍රද්ධාවට සතුටට පත් වෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිත වඩාත්ම සාර්ථක වෙන හේතු වෙන ගුණාංග කීපයක් පිළිබඳව. ඒ තමයි ශ්‍රද්ධාව, ඒ වගේම චාගවත්ත භාවය, සීලය, ධර්ම ශ්‍රවණය නැත්නම් ශ්‍රුතවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණ දිනු කරගන්නට බුදුහාමුදුරු නිතර අපට දේශනා කළේ. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, ඒ වගේම දන් දීම සහ ප්‍රඥාව කියන කාරණා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා පිළිබඳව තියෙන ප්‍රසාදය. සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. ඒ වගේම දන් දීම, ඒ වගේම ශ්‍රුතවත් භාවය, ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ජීවිත අවබෝධය, ඒ වගේම ප්‍රඥාව නොනින් කටයුතු කිරීම. මෙන්න මේ කරුණු ටික යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් බුදුහාඳුර දේශනා කරනවා ඒ කෙනාට ලැබෙන ආනිසංස පිළිබඳව. මේ ශ්‍රද්ධාදී ගුණාංග කිසියම් කෙනෙක් දිනු කරනවා නම් එතනක අධ්‍යාපනයෙන් දිනු වෙන කැමති නම් එයට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒක තමගේ අධ්‍යාපනික ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. යම් කිසි කෙනෙක් දැහැමි රැකිරක්ෂාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රැකිරක්ෂාවල කටයුතු ඉහළටම දිනු කරගන්න, සාර්ථක කරගන්නට බලාපොරොත්තු වෙන ජයග්‍රහණ කරා ළඟා වෙන්නට මේ ශ්‍රද්ධාදී ගුණාංග තමයි ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක් නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය මේ ආදී දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒවත් ඒ දෙන කාට සිද්ධ වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙන යහපත් ඉලක්ක වලට අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනින් ළඟා වෙන්නට හේතු වෙන කරුණ තමයි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, දන් දීම සහ ප්‍රඥාව කියන මෙන්න මේ කරුණ. ඒ විතරක් නෙවෙයි, යම්සේ කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන බලාපොරොත්තු වෙනවා නම් අන්නේ සුගතිගාමී වෙන හේතු වෙන්නේ මෙන්න මේ කරුණ පහම කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, යම්සේ කෙනෙක් මේ මුළු සසර ගමනේම නිදහස් වෙලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න කැමති නම් අන්න ඒ තැනටට හේතු වෙන්නේ මෙන්න මේ සද්ධාදී ගුණාංග පහම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා ඊටාම ආරම්භක පියවරේ ඉඳලා අවසාන ඉලක්කය දක්වා සියලුම ආධ්‍යාත්මික ගමන් මඟ සනිටුහන් කරන ඊටාම සාර්ථක පියවර විදියටයි මෙන්න මේ ගුණාංග පහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එනිසා හැකිතාක දුරට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන සිල්වන්ත භාවය ඇති කරගෙන ධර්මඥානය දිනු කරගෙන දන් දීම පුරුදු කළා ප්‍රඥාව දිනු කරගන්නට අප වඩා වඩා උත්සාහ කරන්නට ඕන. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට යනකොට එහිදී අපට ජීවිතයේ සතුට කියන එක දිනෙන් දින වැඩි වෙනවා. අපි මේ කරන ක්‍රියාවන් වල ආනිසංස සමන්ට මෙලෝදී ආනිසංස ලැබෙනකොට තමයි ඒ ගැන කුමා සතුටටපත් වෙනවා. මා කළා වූ දාන ආදී දෙන්නම ආනිසංස නේද මට මේ ලැබෙන්නේ කියලා හිතනකොට වඩා වඩා සතුටටපත් වෙනවා. අන්නේ සතුටටපත් වෙනකොට ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. ඒ මොකන්ද පරිවර්තනය? අපේ ජීවිතය අපට යම්කිසි හැකියාවන් ටික කුසලතා ටිකක් තියෙනවා නම් අන්නේ සියල්ලක්මත් මේ සම්බුද්ධ ශාසනය විශ්ේහි යොදවනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලීතිය සරුවත් සාන්දරෝ ප්‍රඥාවෙන් දිනු වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව මේ ශාසනයක දිනු සඳහා කැප කළා. මහා කච්චාන හාමුදුරු හිටියා. ඊටම සරල දේවල් විස්තරාත්මකව කියන්න පුළුවන් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඒක පාවිච්චි කළා. මොගලන් හාමුදුරුවන්ට ඊර්ති බල තිබුණා. උන්වහන්සේ ඒක ප්‍රයෝගී කරගෙන ලෝකෙට සේවය කළා. ඒ විතරක් නෙවෙයි ගිහි ශ්‍රාවකයන් ගත්තොත් විවිධ විදිහේ ශ්‍රාවකයන් හිටියා ධනවත් අය. ඒ තමන්ගේ වස්තුව ශාසන විමුෙන් නිර්ලෝභීව පූජා කළා. ලස්සන කටහඬ තියන අය හිටියා. වංගී සහ හාමුදුරු වැනි අය. හරිම ලස්සන කටහඬක් තිබුණා. හිටිවන කවි කියන්න පුළුවන් කම තිබුණා. උන්වහන්සේ ගාථා වදනය කළා කවි කියලා. බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කළා. ඒ වගේම සුමනා කියලා කුමරියක් හිටියා. අනාථපිණ්ඩික සිරිතුමා ජේතවනාරාමයේ පූජා කරනකොට මේ පුංචි කුමරිය සුමනා කුමරිය ඉහළියම් 500ක් එක්ක මල් අරගෙන රංගනයක් කරමින් මේ පෙරහැරේ ගියා ජේතවනාරාමයට. ඒ පුංචි කුමරිය පස්සේ කාලේ සෝවාන් වුණා තමගේ ඉහළියනොත් එක්ක. බලන්න තමගේ ඒ දිමිච්ච කලා කුසලතාවයන් මේ ශාසනය සෝභමාන කරන්න එයා පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි බන්දුල මලිකාව විසාකා වැනි අය ඇට ලස්සන ආභරණ තිබුණා මේරකලඳනාව කියලා. මුළු ශරීරෙම වැහෙන රන් සහ මැණික් වලින් හදපු ආභරණ. මෙන්න මේවා එයා ලස්සනට පාවිච්චි කළා. ඒවත් ඇඳගෙනම තමයි පන්සල් ආවේ. ඒවත් ඇඳගෙනම බණ ඇහුවේ. ඒවත් ඇඳගෙනම තමයි මාර්ගඵලත් ලැබුණේ. ඒ විතරක් නෙවෙයි පස්සේ කාලේ ඒ ආභරණත් මේ සම්බුදු ශාසනයේ දිනුන සඳහා කැප කළා. ලස්සන දරුවෝ හිටියයි හිටියා. සුප්පාවාසා දේවිය ඇඳ ලැබෙච්ච පින්වන්ත පුතුණුවන් මේ ශාසනයට පූජා කළා. ඒ වගේම සමහර අය පද්දර කියලා කුමාරයෙක් හිටියා. ඊටාම ලස්සන කුමාරයෙක්. ඒ දරුවනුත් මේ ශාසනයට පූජා කළා. මෙන්න මේ වගේ පින්තුණි මේ ශ්‍රද්ධාදී ධර්ම වලින් දිනු වෙන අය. එයා දන්නව එයාට මේ රෝගේ තියෙන වටිනාම දේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කියන එක දන්නවා. අන්නේ තෙරුවනේ අනිසංසයෙන් තමයි මේ සියලුම සම්පත් තමට ලැබුණේ. මේ ජීවිතේ විතරක් නෙවෙයි අපි අතීත ආත්ම භාවලත් සම්බුදු ශාසනවල මේ වගේ දාන ආදී දෙයින් දහම් සිද්ධ කළ තියෙනවා. අන්නේ අනිසංස විදියටයි අද මේ වටිනා මනුස්ස ආත්ම භාවයක් හොඳ ප්‍රතිරූප දේශ වාසයක් කල්යාණ මිත්‍රාශ්‍රයක් හොඳ පින්වන්ත දරුවන් ඥාතීන් සහෝදර සහෝදරියන් පින්වන්ත ආමල තාත්තලා මේ හැමදේම අපට ලැබුණේ ඒ අතීත සම්බුද්ධ ශාසනවල කරපු පින් කමල අනිසංස විදියට. මෙන්න මේ බව නෝනින් තේරුම් ගන්න කෙනා මේ සම්බුද්ධ ශාසනය ලබන පුළුවන් උපරිම ඵල නෙලා ගනිමින් මේ ජීවිතය අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දිනු වෙන ගමන් ඒ තමගේ සියලුම දක්ෂතාවයන් මේ සම්බුද්ධ ශාසනය නැමැති මේ උතුම් පුණ්‍යක්ෂේත්‍රයේ දිනුව සඳහා කැප කරනවා. ඉතින් ඔබටත් ඒ ගැන හිතලා හුඟක් සතුට වෙන පුළුවන්. තෙම් ප්‍රසන්න මහත්මයා ඔබට තියෙන කලා කුසලතාවලින් ඒ දූපතුන්ට අධ්‍යාපනය ලබා දෙන ගමන් මේ ශාසනය වෙනුවෙන් කරපු කරන අනුග්‍රහය උපකාර අපි බෙහෙවි මගේ කරනවා. ඒක උතුමාගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. ජීවිත අවසාන සමයේ කවදා හරි අපට සතුට වෙන පුළුවන්කම තියෙන්නේ ඇත්තෙන් අපි හම්බ කරපු දෙයට වඩා මෙන්න මේ කරපු සේවය ගැන. අන්‍යම සතුට වෙන පුළුවන් උතුම් සේවයක් කරන ඔබතුමාට සහෝදරියට ස්වාමි දියණයට දරුවන්ට ඔබ හැම දෙනාටම ස්වාමින් වහන්සේගේ විදිහට අපි ආශිර්වාද කරනවා. වඩ වඩා මේ දැහැම කටයුතු කරන්නට වෘත්තීය කටයුතු අධ්‍යාපන කටයුතු දිනෙන් දින සපර කරගෙන නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් පින්දහම් කරමින් තමන්ගේ දියුණුව සලසා ගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම තුළින් ජනිත කරගත් තව පුණ්‍යඵලය ඔබ නමින් මියගිය ආදරණීය පියවරු දෙපළ ඇතුළු යම්තාක් මියගිය ඥාතීන් ඔබට ශිල්ප ශාස්ත්‍ර ලබා දීපු ගුරුවරු ඥාතීන් ඇතුළු කිසියම් මියගිය පින් බලාපොරොත්තු වන පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින දහම් සම්මන් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ සිද්ධ කරන සියලු දැහැම කටයුතු, වෘත්තීය කටයුතු, සමාජීය කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. විශේෂයෙන් තමන්ගේ සුජීවත්ව වෙසෙන ආදරණීය මවවරු දෙපළට මේ පින ආශිර්වාදයක් පිණිස දෙවියන්ගේ ආශිර්වාදයේ පිණිසත් හේතු වේවා. මේ පින දෙවියන්ට උතුම් වූ දිවිසුරු වර්ධනය කරගන්නට නිර්වාණ බෝධි ශාස්ත්‍ර කරගන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියමින්. එත්තාවතාච යම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච යම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච යම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි, ප්‍රසන්න යම්සිංහ මහත්මා, ආදරණීය සහෝදරිය, ඒ ස්වාමී දියණිය, දරුවන් ඇතුළු ඔබ හැම දෙනාටම හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන්. බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ ඉතාම ලස්සන පින්කමක් සංඝ සතු දානමේ පින්කමක් සිදු කරලා හිමාටපත් වෙච්ච අවස්ථාව. ඉතින් ඔබ සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමේ පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව ඒ හැම දෙනාටම පින් වැඩින විදියට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා නැවත නැවතත් හිතලා සතුට දිනු කරගන්න, මේ පින්කම පිළිබඳව විටින් විට හිතලා වඩා වඩාත්ම කුසලයේ දිනු කරගන්න. මේ සියලු පින්කමල ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නසල් සේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.